2013 වසරේ 10 මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. ඒතං සන්තං ඒතං පනේතං සබ්බ සංඛාර සමතෝ. මේ සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වීම ඒකාන්තයෙන් සාන්තයි, ඒකාන්තයෙන් ප්‍රණීතයි. ගැඹුරුම අධ්‍යාත්මයෙන් අතහැරීමත්, බාහිර මනසෙන් ඥානයෙන් බුද්ධියෙනුත් අතහැර ජීවත් වීමත්, තමන් කරන කර්තව්‍යයන් පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබෙන බොහොම වටින අවස්ථාවක් වෙනවා. ජීවිතේ අවුල් කරන්නේ ග්‍රහණය, ජීවිතේ සැහැල්ලු කරන්නේ අතහැරීම. අතහරිනවා නම් වේදනාවක් ලැබෙන ඕනෑම කාරණයක් ඒක තමයි අතහැරීම. අතහැරීම කියලා කියන්නේ වේදනාවක් අල්ලගන්න එකක් නෙමෙයි. ධර්ම අවබෝධයෙන් හරි කිසිම වේදනාවක් අල්ලගන්න අවශ්‍ය නැහැ. අවබෝධ වෙච්ච ප්‍රත්‍යක්ෂ වෙච්ච ධර්මයවත් අල්ලගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි සාන්ත ප්‍රණීත තත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගෙන් සමතයට පත් වෙනවා, එහෙම නැත්නම් නිදහස් වෙනවා. බලන්න මොනතරම් ලස්සන චමත්කාර අවස්ථාවක්ද කියලා. අධ්‍යාත්මිකවත් බාහිර මනසෙනුත් සියල්ල අතහැර ජීවත් වීම. කළ යුතු වග කිය යුතු යම් කාර්යයක් වෘත්තියක් තියෙනවා, ඒ තුළ තමන් අතහැරීමෙන් කටයුතු කරනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ මේ 2600 පසුකර යන මේ ධර්මය දේශනා කළේ අතහැරීමෙන්. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් අතහැරීම වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා. පුළුවන්, වඩාත් හොඳට පුළුවන්. අතහැරීමෙන් කරන කටයුතු ඉතාම සාර්ථකව කරන්න පුළුවන්. බොහෝම නිදහස්ව, අසහනශීලීත්වයකින් තොරව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. අතහැරීමමයි සැපය. පාදානය ග්‍රහණය දුක. ඉතින් අවබෝධයට පත්වෙන කෙනෙක් දීප්තිමත් බවට පත්වන්නේ ඒ අතහරින තරමට. මොනෝද අතහරින්නේ? වේදනාව අතහරිනෝ, මානසික සංවේදීතා අතහරිනෝ, සඤ්ඤා අතහරිනෝ, සංඛාර විඥාන නාම රූප අතහරිනෝ. කොහොමද අතහරින්නේ? ක්‍රියාවට බැසගන්නේ නැතුව ක්‍රියාවෙන් නිදහස් වී අතහරින ක්‍රමවේදය. සාමාන්‍ය ලෝකයාගේ අතහැරීමේ ක්‍රමවේදය ක්‍රියාවක්. සාමාන්‍ය ලෝකයාගේ අතහැරීමේ ක්‍රමවේදය සංකල්පයක්, දෘෂ්ටියක්. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කොච්චර අතහරින්න උත්සාහ කරත් අතහැරෙන්නේ නැහැ. මේක සංකල්පයක් කරගන්නේ නැතුව, දෘෂ්ටියක් කරගන්නේ නැතුව අතහරිනවා. බලන්න ඒ අතහැරීමේ ක්‍රමවේදය මොනතරම් සාර්ථකද කියලා. මම අතහරිනව නෙමෙයි, මා විසින් අතහරිනව නෙමෙයි. ඒ සියල්ලටම පාදක වෙන ශක්තිය අතහරිනවා. ඇලීමටත් ගැටීමටත් පාදක වෙන ශක්තිය අතහරිනවා. ඇලීම ගැටීම අතහැර හැර ඉන්නව නෙමෙයි, ඇලීමට ගැටීමට පාදක වෙන ශක්තිය අතහරිනවා. අන්න එතන තමයි තමන්ගේ මමත්වය තියෙන්නේ. ඇලෙන ගැටෙන තැන නෙමෙයි, ඇලීම සඳහා ගැටීම සඳහා යොමු කරන පාදක වන ශක්තියින් උපකාරක වන ශක්තිය නැති තැන තමයි මමත්වය තියෙන්නේ. ඒ ශක්තිය අතහරිනවා. මේ මොහොතේ මේ අතහැරමින් බලන්න, අතහැරමින් ශ්‍රවණය කරන්න, ඒ අතහැරීම ගවේෂණය කරන්න. මම නොවී නිතරම ගවේෂණයේ යෙදෙන්න වක බලා ගන්න ඕන, උත්සාහ කරන්න ඕන. මම නොවී ගවේෂණයේ යෙදෙන්න, පරේක්ෂණයේ යෙදෙන්න, අතහරින්න පුරුදු වෙන්න ඕන. දැන් මම වී අතහරින්න ගියොත්, මම වී ගවේෂණය කරන්න ගියොත්, ඒක තවත් දෘෂ්ටියක් වේවි, තවත් සංකල්පයක් බවට පත් වේවි. එසේ නොවන්නට නිතරම අවධාරණයෙන් මතක තබා ගන්න ඕන. මම නොවී ධර්මයේ තුල වැඩ ඉන්න, මම නොවී ගවේෂණය කරන්න, මම නොවී සිතන්න, මම නොවී ක්‍රියා කරන්න, මම නොවී නිතරම සිටින්න පුළුවන්කම තියෙන්න ඕන. මම නොවුන කියලා කොහොමද දැනගන්නේ? මම නොවුන කියලා දැනගන්නේ මම රූපයෙන්, නාමයෙන්, සංඥාවෙන්, සංඛාරවලින්, වේදනාවලින්, විඥානවලින් නිදහස් වූවා කියලා තේරෙනවනම් ඒ තමයි මම නොවීම කියලා කියන්නේ යටයි. ඒ අහසේ තියෙන වලාකුළු වගේ ඔහේ ගහගෙන යනවා. අනන්ත ආකාශයේ ඔහේ ගහගෙන යනවා. මුල් නෑ, අල්ලල බඳින්න කවුරුත් නෑ. අපේ සිත අපි අල්ලල බැඳලා තියෙන නිසා තමයි හිතට නිදහසක් නැතුව කරත්තයක් ඇඳගෙන යනවා වගේ මහා බරක් දැනෙන්නේ. අල්ලල බැඳුවොත්, නිදහස් කරලා දැම්මොත් කොහොත්ම දැනෙන්නේ නෑ. අවබෝධ කරගන්න ධර්මයේද නිදහස් වෙන්න, නිදහස් කරන්න ඕනේ. ඒක විඳින්න යන්න එපා. ඒක විඳින්න ගියොත් ඒක විඳීමක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ බලන්න පුළුවන් ඇහැක් නැහැ. මේ ඇහැ කියලා කියන්නේ නාම රූප වලින් සකසන සංකල්පමය දෘෂ්ටිමය දෙයකට තමයි ඇහැ කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ දකින් නැහැක් නැහැ. අපි මෙතන හදාගත් ඇහි අවිද්‍යාව දකිනකොට ඒකට තමයි අපි කියන්නේ දහම් මැස කියලා. ඒකට ධර්මයේ දකින්න නාමයක් රූපයක් වින්දනයක් ධර්මයේ තුල දකින්න බෑ. ඒ නිසා දකින්න බැරි දෙයක් දකින්න හෝ පවත්වන්න උත්සාහ කළ යුතුත් නැහැ. උත්සාහයක් තුළ, සතියක් තුළ, වීර්යයක් තුළ, දෘෂ්ටියක් තුළ, සංකල්පයක් තුළ, වචනයක් තුළ පවත්වන දෙයක් ධර්මය නෙමෙයි. ඔක්කොම අවිචාපච්චය සංඛාර. ඒවයින් තොරව පවත්වන දෙයමයි ධර්මය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ දෘෂ්ටිවලින් නිදහස් වෙන, සංකල්පවලින් නිදහස් වෙන, ප්‍රතිපදාවලින් නිදහස් වෙන්න තමයි තියෙන්නේ මේ මාර්ගයක් නැති මාර්ගය, ප්‍රතිපදාවක් නැති මාර්ගය, දෘෂ්ටියක් නැති මාර්ගය, දෙපයින් යන්න බැරි මාර්ගය, පුජ්‍යලේකුට යන්න බැරි මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකේ ස්ත්‍රියක් වෙලා පුරුෂයෙක් වෙලා වෙනාන් කෙනෙක් වෙලා කෙනෙක් වෙලා යන්න ගියොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි යන්න පුළුවන්, දෘෂ්ටි මාර්ගයේ යන්න පුළුවන්. කෙනෙක් වුණොත් සංකල්ප මාර්ගයේ යන්න පුළුවන්, කෙනෙක් වුණොත් වචන මාර්ගයේ යන්න පුළුවන්, සති සමාධිවල මාර්ගවල යන්න පුළුවන්, ජීවිතාවල යන්න පුළුවන්, නොයෙකුත් දේවල් වල යන්න පුළුවන්. හැබැයි කිසි විටක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ මාර්ගයේ නිදහස් වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. තේ මේ මොහොතේ ඔබ අරගෙන තියෙන මාර්ගය ඔබ තේරුම් ගන්න ඕන. ඔබ ගත්ත ප්‍රතිපදාව ඔබ තේරුම් ගන්න ඕන. මේ මොහොතේ මා විසින් ගත්ත දෘෂ්ටිය තමයි වේදනාව දෙන්නේ. මා විසින් ගන්නා ලද දෘෂ්ටිය තමයි වේදනාව දෙන්නේ. දෘෂ්ටි ගන්න නැත්නම් වේදනාව එන්නේ නැහැ. දෘෂ්ටි කර නොගන්න නිතරම වග බලා ගන්න ඕන. දෘෂ්ටි වැඩි වුණොත් ඒ දෘෂ්ටිවල තියෙන ස්වභාවය තේරෙනවා. දැන් අත උඩ ගිනි අඟුරක් තියාගත්තොත් කාට වුණත් ගිනි අඟුරේ රසය දැනෙනවා වගේම දෘෂ්ටිගත කරගත්තොත් යාට ඒ දෘෂ්ටියේ තියෙන දුර්ගන්ධය, දෘෂ්ටියේ තියෙන සැර දැනෙන්න පටන් ගන්නවා. තේරුණානේ? දැන් කොච්චර පිරිසුදුවට නාල වුණත් කෙනෙක් කුණු මල්ලක් ඔළුවට තියාගත්තාන් ගඳ ගන්න නැතුව ඉඳීද නේද? පිරිසුදු කරලා දුන්නේ පිරිසුදුව ඉන්න. ඊට පස්සෙ ඉතින් පිරිසුදුව ඉන්න ඕන. ඒක තමයි ස්වභාවය. දැන් කොච්චර ඒකත් අපි මතක තියාගන්න ඕන. ඒ කියන්නේ රත්තරන් භාජනයක වුණත් ඉතින් දුර්ගන්ධය හැමන දෙයක් දැම්මොත් එම රත්තරන් භාජනයේ මිලාඩු වෙන්නේ නැහැ. නමුත් රත්තරන් භාජනයේ දුර්ගන්ධය හැමන. එයිසා ආධ්‍යාත්මික පරමාර්ථ දර්ශනයට අනුවම බාහිර සිතත් අපි පවත්වගෙන යනවා නම් සිතුවිලි පැවැත්ම හා සංකල්ප පවත්වගෙන යනවා නම් අන්න සාර්ථක දර්ශන ඥානයක් බොහොම මිහිරිව ප්‍රසන්නව ඇති වෙනවා. හැබැයි ඉතින් ඒක ක්‍රමානුකූලව වැඩෙන බව තේරුම් ගන්න ඕනේ. ඒක පාරට ඒක එහෙම වැඩෙන්නේ නැහැ. ඒකට තමයි ඔය කියන්නේ මාර්ගඵල පිළිවෙලින් ඉස්සරහට ගමන් කරනවා කියන්නේ ඒක. එන්නෙන්න දීප්තිමත් වෙනවා. බබලන්න පටන් ගන්න පුරහඳ වගේ. සම්පූර්ණ දවසට එනකම් හඳ එනවා වගේ බබලන්න පටන් ගන්නවා. ඒක තමයි වැදගත්කම. ඉතින් සමහර අය ඒක බොහොම ඉක්මනින් ඇති කරගන්නවා. සමහර අය ක්‍රමානුකූලව වැඩ කටයුත්ත එක්ක විඳීම් තැවුම් වේදනාත් එක්ක ක්‍රමානුකූලව වැඩෙන ස්වභාවයක් එනවා. කෙසේ වෙතත් තමන්ට තමන්ගේ මමත්වයේ ඉක්මවන්න හැකියාව ලැබුණොත් එයා අමරණීය කෙනෙක් බවට පත් වෙනවා. ඇයි මැරෙන්නේ නැත්තේ? ඇයි මැරෙන්නේ නැත්තේ? මැරෙන්නේ මැරෙන දේවල් තමන්ගේ කියලා තිබුණොත් තමයි මැරෙන්නේ. මමයි කියලා හිටියොත් කෙනෙක් තමයි මෙතන මැරෙන්නේ. මමත්වයේ ඉක්මෙව්වා කියලා කියන්නේ මැරුණා යා. මමත්වයේ ඉක්මනවා කියන්නේ මැරෙනවා. අත්‍යාත්මික මරණය. ඒ අධ්‍යාත්මික මරණය පසු කළාට පස්සේ ආයේ ආව මරන්න කවුරුව කාටවත් පුළුවන් කමක් නැහැ. එයා මැරෙන්නේ. එයා මරණය ජයගත්ත කෙනෙක් නිසා අමරණීයයි. කියන්නේ ඒකයි මැරෙන්නේ. ඇයි මැරෙන්නේ නැති? මැරෙන දේවල් සංස්කාරක ධර්මතා නැහැ. අනිත්‍යත් නැහැ, නිට්ටයත් නැහැ. දුකත් නැහැ, සැපත් නැහැ. අනාත්මත් නැහැ, ආත්මත් නැහැ යාළඟ. මොකද හිතෙන්නේ ඔබට? දැන් ඔබ කියයි එහෙම බෑ, ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ළඟ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්න ඕන කියලා. ඒකත් සංස්කාරයක්නේ. ඈ වචී සංස්කාරයක් ඒක. වචී සංස්කාරයක් තුල ගොඩපු ගොඩනගපු සංකල්පයක් තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ලක්ෂණ තුන. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ළඟ අනිත්‍යත් නැහැ, නිට්ටයත් නැහැ. දුකත් නැහැ, සපත් නැහැ. අනාත්මත් නැහැ, ආත්මත් නැහැ. දැන් බලන්න මොනතරම් ලස්සන ජීවිතයක්. තර්කයක් නැහැනේ, ප්‍රශ්නයක් නැහැ. ඔය කට්ටිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනවා. තව කට්ටිය නිට්ටයයි සුඛයි ආත්මයි කියනවා. මහා වචන ගොඩක්, මහා ප්‍රශ්න ගොඩක්. එයා ළඟ අලෝභ අද්වේෂ අමෝහ කියලා දෙයක් නැහැ. එයා ළඟ ලෝභ දේශ මෝහ කියලා දෙයක්වත් නැහැ. අන්න ඒක තමයි සැබෑ අලෝභය, අද්වේෂය, අමෝහය. තේරුණාද? අලෝභ, අද්වේෂ, අමෝහ කියලා යමක් තියෙනවනම්, වින්දනයක් තියෙනවනම්, සංඥාවක් තියෙනවනම්, සංඛාරයක් තියෙනවනම්, එතන සැබෑ අලෝභ, අද්වේෂ, අමෝහ නෑ. එතන එතන තියෙන සංකල්පමය දෘෂ්ටිය. සැබෑ අලෝභය, අද්වේෂය, අමෝහය කියන එක මතුවෙච්ච තැන අලෝභ, අද්වේෂ, අමෝහ කියලා එකක් නෑ. ලෝභ, දේශ, මෝහ කියලා එකකුත් නෑ. දැන් බලන්න අතහරින්න තියෙන ධර්මය. භාවයෝ අල්ලගෙන ඉන්න හැටි. භාවයෝ බෞද්ධයෝ කියලා නෙමෙයි කියන්නේ, භාවයෝ කියලා. භාවයෝ කියන්නේ භාව ලක්ෂණ තියෙන අය. එක එක ගුණ. ඒ නිසා බෞද්ධයෝ නෙවෙයි භාවයෝ අල්ලගෙන තියෙන හැටි. එක එක භාවයන් වල ඉන්නෝ නේද? එක එක ආගමේ කියන්නේ තියෙන එක එක භාව රූප. කියන්නේ ගති කියන එක. භාව රූපය කියලා කියන්නේ ගතිය. ඉතින් මේ එක එක භාවයෝ ඉන්න කට්ටිය කරන වැඩ බෞද්ධ වෙන්න. ඉතින් භාව ඉක්මවන්න එපා. භවයෝ ඉක්මවන්න ඕන. ඒ නිසා භවය ඉක්මෙව්වේ නැති කෙනාට භවය කියලා කියන්නේ මොකද? අපි මේ එක එක සංසාරයෙන් සංසාරයට යනවා කියන එක නෙමෙයි භවය කියලා කියන්නේ. ඒකත් එහෙම තමයි. එක එක භාවයන් වලට මාරු වෙවි යන එක. නමුත් මේ මොහොතේ තියෙන භාවයක්නේ. ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, මනුෂ්‍ය භාවය කියලා නේ කියන්නේ නේ. ඒ නිසා භාව රූප නැති වෙන්න ඕන. බලන්න මේ මොහොතේ, මේ මොහොතේ තම තමන් අරගෙන තියෙන භාව ලක්ෂණ. තමන් කිසිම භාව ලක්ෂණයකට නොපැමිණ සිටින්න බෑනේ. කිසිම භාව ලක්ෂණයකට නොපෙමෙන සිටින්න බෑ. එතන සිටිනවයි කියන්න බෑ. විසිරිලා ඒ ආස්ථාව. කිසිම භාව රූපයකට, භාව ලක්ෂණයකට නොපෙමෙන සිටිනවා කියලා කියන්න පුළුවන් කමක් නෑ. එතන නොසිටිනවා කියලා කියන්නත් බෑ, සිටිනවා කියලා කියන්නත් බෑ. නමුත් මේ මිනිසා ජීවිතය තුළ ඒ අපූර්ව නිදහස් බව, නොබැඳුණු බව, විරාගික බව, නිරෝධ සහගත බව, විමුක්තිදායකත්වය කියන එක ලබනවා. ධර්මයේ සොයා යන කෙනෙක් භාවාත්මක ගුණයකට පැමිණිලා පරිශ්‍රණය කිරීමෙන් නිතරම නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕන. එතකොට ගමන ඉක්මන් වෙනවා. භාවාත්මක ගුණයක මම නිවන් දකින්නවා කියන ගුණේ පරිශ්‍රණය කරනකොට පහ වෙනවා. මම නැති කර ගැනීම තමයි නිවන් දකින්නවා කියන්නේ. මම නිවන් අවබෝධ කර ගන්නවා නොවේ කියන එක හොඳට ඔළුවට දීලා තියෙන්න ඕන. බලන්න ඔය ධර්ම අවබෝධ කර ගන්න ඉන්න පිරිස් වලගේ පොඩ්ඩක් බලන්න ස්වභාවය. නිකාම නිකන් නෝන්ජල් පහේ අයට මේක දකින්න බෑනේ. ප්‍රබල පෞරුෂයක් තියෙනවා. ප්‍රබල ඥානමයක් තියෙනවා. මහා අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් මහා අධ්‍යාත්මික පෞරුෂයක් තියෙනවා නර. කට දොඩවන අය නෙමෙයි. ඒ අය අධ්‍යාත්මිකව ප්‍රබල හඬක් තියෙන අය. සමහර අයගේ හඬක් නිකන් කටේ විතරයිනේ. ඒ හඬ වැඩන්නේ අධ්‍යාත්මික විශාල හඬක් තියෙනවා. ඒ හඬ තුන තමයි දකින්නේ. වැනෙන හිත්වලට බෑ. හරි සිතුවිල්ලක් ආව එහාට වරන මෙහි සිතුවිල්ලක් ආව මෙහාට වරුණා. ඈ අර ටොපිලෝ සින්ජර දෙන හැම කොල්ලත් එක්කම යාළු වෙන කෙල්ලෙක් වගේ වෙන්න බෑ. හරි ප්‍රබල හඬක් තියෙන්න ඕන. නිතරම මම නොවෙන්න උත්සාහ කරන්න. මම නොවන්න උත්සාහ කරන්න. මම නොවන්න වග බලා ගන්න. මම නොවී සිටින්න. මම නොවී කතා කරන්න. දෘෂ්ටියක් නැතුව කතා කරන්න. ආගෙන ඉන්න අයට ප්‍රසන්නයි. සංකල්ප නැතුව කතා කරන්න. ආගෙන ඉන්න අයට ප්‍රසන්නයි. ආදරේවත් වෛරේවත් නැතුව කතා කරන්න. ආගෙන ඉන්න අයට හරිම ආදරේ හිතෙනවා. ආදරේවත් වෛරේවත් නැහැ. ආදරේ කියන්නේ මොකන්ද? ඔය ලෝකයේ ආදරේ කියලා කියන්නේ ඇලීමට. ඇලෙන්නේ මොකටද? නිකං වෙන්නේ නැති. ආදරේ කරනවා කියලා කියන්නේ ඌ එන්නේ මොන හරි කඩා ගන්නමයි. නේද? ඒක තමයි ස්වභාවය. රූපේ නිසා, ශබ්දේ නිසා, ගන්ධේ නිසා, ඒ නිසා මහණෙනි රූපේ තියෙනකන් එනයි, රූපේ තියෙනකන් ඉඳි, රූපේ නැති වුණොත් දාලා යනවා. ධනේ තියෙනකන් එනයි, ධනේ තියෙනකන් ඉඳි, ධනේ නැති වුණාම දාලා යනවා. හඬට එනයි, හඬ තියෙනකන් ඉඳි, හඬ නැති වුණාම දාලා යනවා. බලේ තියෙනයි, බලේ තියෙනකන් ඒවි, බලේ නැති වුණාම දාලා යනවා. තේරුණානේ? ඔබේ පස්සෙත් එහෙමයි. නේද? ඒක පිළිගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා වෛරයක් නැතුව ආදරයක් නැතුව අපිට කතා කරන්න පුළුවන් නම් ඒ හඬ හරිම මිහිරයි. දැන් අපි ධර්මයේ වුණත් අහගෙන ඉඳලා බොහොම අය කියන්නේ ඇයි හම්දුරුනේ හිතනේ වෙනවා හරි හොඳයි අපේ ප්‍රශ්න ලිහිල්ලනවා ඇයි එහෙම කියන්නේ. අපි මේ වචනවල අර කියන කිසි දෙයක් ග්‍රාම්‍ය කරන්නේ නැහැ. ගායවල වචනවල ලා මේව ගාලා නැහැ. එක එක දේවල් ගාලා නැහැ. වෛරය ගාලා නැහැ. ඇඬෙන දුක් වේදනා සංවේදීතා ගාවන්නෙත් නැහැ. සමහර ආමඳුර ඒව ගාවනෝනේ ඇඬින්න බන කියන්නේ. ඒව ගාවන්නෙත් නැහැ අපි. අපි විද්‍යාව, සත්‍ය, නිරෝධය, සද්ධර්මයයි ගාවල කියන්නේ. අරවනේ ඇඬිලි නැහැ. නේද? නිකන් හදවත එළියට අරන් දෙනා වගේ කතා කරන කට්ටිය ඉන්නේ. එහෙම ඉන්නු කම්බ හොරු. බොරු. මේ සාමාන්‍ය අංග ලක්ෂණ විද්‍යාවේදී හදාරද්දී අපිට කියලා දෙනවා අර නිකන් පපු එළියට අරන් කතා කරන අය. එයා පරිස්සම් වෙන්න කියලා. උගුල්වල අරගෙන කතා කරන අය ඉන්නවා. නිතරම මම දිහා බලන්න. තමා ළඟ ඉන්න මම දිහා. දේශනා කරන මම දිහා නෙවෙයි තමා ළඟ ඉන්න මම දිහා බලන්න. නිතරම මම කවුද? මම කවුද? මම කොහෙද ඉන්නේ? මම කියන ප්‍රතිනිර්මාණය කවරක්ද? කවුරුන් කළ දෙයක්ද? මේ සත්වයා කවුරුන් විසින් මවන් ලද්දේද කියලා අහුවාම ලස්සනට උත්තරයක් දුන්නයි සෝමා රහත් තෙරණින් වහන්සේ. වජිරා සූත්‍රය කියලා ගත් තියෙන වජිරා රහත් මෙහෙණිය සෝමා සූත්‍රය කියලා ගත් තියෙන සෝමා සූත්‍රවල සඳහන් කළා කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නතේ. ඔය මමේ මමේ කියලා සතික් සතික් කියලා ගැහණියෙක් ගැහණියෙක් පිරිමියෙක් කියලා දැනෙන එක මාරයාගේ එහෙම නැත්තම් වැරදි මිත්‍යාවේ දෘෂ්ටිය. දැන් මෙතන මමෙක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ මමෙක් ඉන්නවා. ඒ ඉන්න මම මිත්‍යාවේ දෘෂ්ටියක් ඕක නැති කරගන්න කියන එකයි කියන්නේ. දැන් සමහර අය වරදවා තේරුම් ගන්නවා මේක මමෙක් නැහැ කියලා. මමෙක් නැත්ති නෑ මමෙක් ඉන්නවා. ඒ මම අවීචි මහ නරකයට යනවා. ඒ මම දිව්‍ය ලෝකේ යනවා උපත ලබනවා. ඒ මමත්වයට මහ බලයක් තියෙනවා. මව කුසකට ගිහිල්ලා වල්ලගෙන උපදින්න මහ බලයක් තියෙනවා. ඒ මමත්වේ නැති වෙන්න ඕනේ. මමත්වේ නැති වුණොත් තමයි තමන්ට සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන්. මමත්වේ තියෙන තුරුම හොයන්න ඕන, බෙදන්න ඕන, රස විඳින්න ඕන වැඩ කෝටියයි. මමත්වේ තියෙන තුරු වැඩ කෝටියයි. වැඩ මොකක්වත් නැහැ. කළ යුතු සියලු කාර්යයන් අවසන් කළා. සියලු භාවනාවන් අවසන් කළා. සියලුම චර්යාවන් අවසන් කළා. සියලු සැරිසැරීම් අවසන් කළා. අවබෝධය ලැබුව කෙනෙකුට කරන්න මොනවද තියෙන්නේ? කරන්නවත් නොකරන්නවත් මොකක්වත් නැහැ. ඒක ග්‍රහණය කරන්න ඕනද? අතහැරීම අතහැරීමක් විදියටම අතහරින්න. ඒක ආයේ ග්‍රහණය කරන්න ඕනේ නැහැ. ඒක අල්ලගන්න ඕනේ නැහැ. කමන්නේ කොයි අතට ගියද? දැන් අහසි වලාකුලකද? ඒක බස්නාහිරට ගියත් එකයි, නැගෙනහිරට ගියත් එකයි, උතුරට ගියත් එකයි, දකුණට ගියත් එකයි, කොහේ ගියද? අහසෙනේ තියෙන්නේ. ඒ යාට ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඉතින් බුදුහාමුදුරන් රජමාලිගේ හිටියත් ප්‍රශ්නයක් නෙමෙයි. පල්පත ගිරියත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකම තමයි අධ්‍යාත්මය. අධ්‍යාත්මිකව ග්‍රහණය කරනවට වැඩිය හොඳයි ග්‍රහණය කරන්නේ නැතුව අතහැරියාම තමයි අර ස්වභාවික සැහැල්ලු වෙන්නේ. නමුත් ඉතින් අර පරණ වුරුද්දට බය ඇති වුණොත් එහෙම මේක අතහැරියාම අතුරුදහන් වෙයි කියලා අල්ලන්න බෑ. පූර්ණව අතහරින්න, පූර්ණ කාලීනව අතහරින්න. අතහැරීම කියන්නේ හේතු සාධක දක්වා කරන අතහැරීමක් නොවන වග බලා ගන්න ඕන. හේතු සාධක දක්වා අතහරින්නේයි දැන් නෝන අතහරින්නේ සමහර මහත්තුරු හේතු සාධක දක්වා. ඇයි? දැන් ඔයාගේ කට හොඳ නැහැ. දැන් ඔයාව ලස්සන නැහැ. ඈ මොකක් හරි එකක් කියලා නේද? අතහරින්නේ. එහෙම නැත්තම් මහත්තුරු අතහරින්නේ. මං හිතාරේට අහිංසකයි කියලා. මේ මිනිස්සු හරි තරයි. එහෙම නැත්තම් මේ මිනිස්සු හැමදාම බීලේ ඉන්නේ ගඳයි. මේ මිනිස්සු සිගරට් බොනු ගඳයි. එපා. කියලා අතහර. හේතු සාධක දක්වා අතහැරීම කියන්නේ ඒක. ගෙදර භාණ්ඩයක් තියෙනකොට දැන් මේක ගැලපෙන්නේ නැහැ. දැන් අලුත් කාලෙට ගැලපෙන්නේ නැහැ. පරණ පුඩු සෙට් අයින් කරන්න ඒක. මේ කැලලට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුම් කළා. දැන් කාලෙට ගැලපෙන එකක් ගේනවා. ඒ හේතු සාධක දක්වා අතහැරීම. මේක හේතු සාධක දක්වා අතහැරීමක් කරගන්නේ නැහැ. ඇයි හේතු සාධක දක්වා අතහැරීමක් කරගන්න එපයි කියලා කියන්නේ? හේතුව ඊළඟට ඉතුරු වෙනවනේ. දැන් ඔයගොල්ලෝ යම් යම් පුජ්‍යල අතහරිනවා හතුරු. දැන් අපි මේ කට්ටිය පහුලෙන්ම අතහැරිය කියලා කියනවා. හේතු සාධක දක්වා. මොකද එතකොට නිතරම අර වෛරී සහගත හේතු ඔළුවේ තියෙන්න පටන් ගන්නවා. දැක්කනේ. එතකොට යමක් හේතු දක්වා. දැන් මේ ශරීරේ ලේ තියෙනවා, මස් තියෙනවා, ඇට තියෙනවා, ඇට මදුළු තියෙනවා. මේක කුණු ගඳ ගහනෝ, විලි ගඳ ගහනෝ, බලුවමනේ වගේ අනම්මනම් කියලා හාමුදුරු ටික මේක හේතු සාධක දක්වා ඇතහැරියාම අර පිළිකුල ඔළුවේ තියෙනවා. අපි ඥානවන්ත හාමුදුරු කරන වැඩේ දැන් තේරෙනවනේ බරපතලකම. ඊළඟට අර පිළිකුල ඔළුවේ තියෙනවා. ඉතින් මේ මහා පණ්ඩිතයි අග්ග මහා පණ්ඩිත බුදුම්මෝ. ඔය කියන්නේ අපි වගේ මේ පොඩි අය නෙමෙයි. ඉතින් අර පිළිකුල ඊළඟට ඔළුවේ තියෙන පටන් ගන්නවා. ඉතින් පිළිකුල් සහගතව ජීවිතේ දිහා බලන මිනිස්සුන් එපා වෙනවා. මිනිස්සු සියදී විහානි කරගන්නවා. මිනිස්සු වැඩ අනාථ කරගන්නවා. හිඟන්න බවට පත් වෙන ඒ නොමග යනවා. ඊට පස්සේ ඒ නිසා හේතු සාධක දක්වා අතහරින්න එපා. හේතු සාධක නොදක්වා අතහරින්න. ඒක තමයි අතහැරීම කියන්නේ. හේතු සාධක නොදක්වා අතහරින්න. කොහොමද හේතු සාධක නොදක්වා අතහරින්නේ? විද්‍යාව උපදිනකොට අවිද්‍යාව ඉබේම නැති වෙනවා. ආලෝකයේ උදා වෙනකොට අන්ධකාරය තල්ලු කරන්න අරගෙන යන්න මලු ගහලා රයි යන්න ඕනේ. කපල කොටලා බෙදන්න ඕනේ. ඒ තරමටම අවිද්‍යාව දුර වෙනවා. මොකද්ද විද්‍යාව? විද්‍යාවේ අවසානයේ මොකද්ද? ඔය ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පරමාණු මොකක්වත් නැහැ. අනන්තයි. අනන්තයි. ලෝකෙ විසඳන්න බැරි ගැටලු කීපයක්, ගණිත ගැටලු කීපයක් විසඳපු පුජ්‍යලයෙක් ඉන්නවා ලංකාවේ. එයා මේක විසඳලා තියෙන බුදුදහමට අනුව. ලෝකෙ විසඳ ගන්න බැරුව ඉතුරු කරලා ලෝකෙට විවෘත කරලා මේ ගණිත ගැටලු කීපයක් තිබිලා තියෙන ලෝකෙ විසඳ ගන්න බැරුව තිබෙනවා. මේ ධර්මයේ ඔස්සේ තමයි මේ විදියට තමයි ආ විසඳලා තියෙන්නේ. නිරපේක්ෂිත උත්තරයක් දෙනකොට සාපේක්ෂිත පිළිතුරක් ලබා දෙන්න බැරි නිසා අනන්තයි කියලා දුන්න උත්තරේ. නාව ඉතින් ඇත්ත ඉනියහ යන්න බෑ. ඉතින් කවුරුත් පිළිගත්තා. සරල උත්තරයක්. නමුත් ලෝකයට හොයාගන්න බැරුව තිබුණා. බැලුවා හැම පැත්තෙම බැලුවම ඇත්ත. අනන්තයට ආයි වෙන අන්තයක් දෙන්න බෑනේ. අනන්තයට අන්තයක් දෙන්න බෑ. හැබැයි බෞද්ධයන්ට පුළුවන්. මොකක්ද ලංකාවේ ඉන්න අයද? අනන්තයට අන්තයක් දෙන්න පුළුවන්. අනිත්‍යතාවයේද? අනිත්‍යතාවය වුණ ලංකාවේදී නිත්‍ය කළද? නේද? අපේ ඉන්න ජනප්‍රිය භාවනා හාමුදුරු කෙනෙකුට කිව්වනම් අනිත්‍යතාවය නිත්‍ය කළද ඒ ලස්සනට? ඈ? දුක කරේ ඉල්ලලද? අනාත්මේ ගිල්වල තියයි ඒ තර. ඒ නිසා අනිත්‍යතාවය අනිත්‍ය දෙයක් හැටියටම, දුකදේ දුක දෙයක් හැටියටම, අනාත්මදේ අනාත්ම දෙයක් හැටියට මත හැරියනම් ආයයාට ලැබෙනවා සැපක් මොකද්ද? නිත්‍ය මංගල පරම සුන්දර සැපයක් හම් වෙනවා. ඒක අසංකාරික සැපයක්, ඒක පුජ්‍යල සැපයක් නෙමෙයි. ඒ සැපේ ඔබට ඔබ අධ්‍යාත්මයේ මෙහෙවන ක්‍රමවේදය තුළ ඔබට දකින්න පුළුවන්. අපි මේ කොච්චර කිව්වත් මේ දේ ඔබ ගන්නෙ මමනේ අහන්නේ මේක. ප්‍රශ්නේ වෙන්නේ ඒක. අහන්නේ මම. අහලා ආයි ක්‍රියා කරවන්නේ මම. කොහොමද? ඉතින් ඒ නිසා අර සාකච්ඡා මාර්ගයෙන් කෙනෙකුට ලොකු බලයක්. හරියට අර නිකන් ගොඩ වෙන්න බැරි කෙනෙකුට නිකන් පස්ස පැත්තෙන් තල්ලුවක් දීලා උස්සලා තියනවා වගේ නේද? අපේ පින්වතුන් මේක මේ අපේ පින්වත්ේ ධර්මයේ කියන මෑණිවරු මේ දේ කරන නිසා ඒගොල්ලන්ට ලොකු සහායක් වෙනවා. දැන් මං ඉස්සර ඔය එහෙම මෙහෙම ඔච්චර උදව් කරන්න යන්නේ ඕනනම් තේරුම් ගන්නේ දැන් නැත්තම් නිකන් මම බාන්ටික් වලද මම පාඩුවේ ඉන්න. මොකද මේක කියලා දෙන්න ගියාම හිතන්නේ මේ අපිව මරන්න හදනවා කියලා. දෘෂ්ටිගත කරන්න හදනවා කියලා. එහෙම කන්නේ ඔබටම අනුකම්පාවෙන් මේ කරන වැඩක්. ඒ මම විතරක් නෙමෙයි අනිත් අය ධර්මයේ කිව්වත් ඒ කියන්නේ මහත් අනුකම්පාවක්. මහත් පිහිටක්. මහත් තෑග්ගක් දෙන්න ඔය ඇත්තන්ට මේ කරන්නේ. ඔය ඇත්තෝ එක මොනෝ දිනා ගන්න. ඒගොල්ලන්ට ඒවල වලට වෙලා කාලා බීලා පත්‍ර බලන් ටීවී බලන් නිකන් ඉන්න බරුවට. ඒ නිසා මහා කරුණාවෙන් කරන වැඩක් මේක. මහත් වූ කරුණාවකින්. ඒක පොඩි කරුණාවක් නෙවෙයි මහත් වූ කරුණාවක්. අනිත් එක ඒක පයි කියලා හිතන කෙනෙකුට කවදාවත් අපි ඉල්ලවල දෙන්නේ පයි නම් මේක ප්‍රතික්ෂේප කරන්න සම්පූර්ණ අයිතිය දෙනවා. ඒක තමන්ගේ වැඩේ. ඒක අපි ඉල්ලවල මුකුත් කියන්නේ නැහැ. නේද? ඒක ස්වාධීන අයිතිය. ඕන කෙනෙකුට නිවන් දකින්නත්, දිව්‍ය ලෝකේ යන්නත්, දෘෂ්ටිගතව ඉන්නත්, දෘෂ්ටි වලින් නිදහස් වෙන්නත් පොදු අයිතියක් තියෙනවා. අපි අර යුතුකම තමයි බුද්ධානුශාසනාව තමයි මේක පැහැදිලි කරලා දෙනෝ. ගන්න කෙනාට ගන්න, නිදා ගන්නයිට නිදා ගන්න, කල් දහනයිට කල් දාන්න, අවබෝධ කරගන්නයිට අවබෝධ කරගන්න. එච්චරයි. ඒක අගේ දන්න අය, වටිනකම දන්න අය, තේරුම් ගන්න අය ඉක්මනින් තේරුම් ගනි. පැහැදිලිනේ. එහෙනම් අදට අපි දේශනාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.